ධර්මානුශාසනාව කරුණු පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුන් දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බෞලීකතං මහතෝ අත්තාය සංවත්තති ඉති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුම්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ම රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ බුද්ධානුශාසනාවක් ඉදිරිපත් කරමින් වෙසක් සතියේ නිමිත්තෙන් මේ ධර්ම දේශනය අපි තාම ධර්ම ගරුත්වයෙන් පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම ශ්‍රවණය නිවනට පිවිසීමේ දොරටුවක්, ධර්ම දේශනාව නිවන් දොරටුවක්, ධර්ම සත්‍යයනාව නිවන් දොරටුවක්, ධර්ම සම්මාර්ෂණය නිවන් දොරටුවක්, භාවනාව නිවන් දොරටුවක්. එයින් දැන් මේ වෙසක් සතියේ පුරාම ධර්ම ශ්‍රවණ ධර්ම දේශනාදී නිවන් දොරටු විවර කර ගනිමින් සාර්ථක වෙසක් සතියක් පවත්වන්නට දුනා නේද? අද ඒ උතුම් අවස්ථාවකටයි මේ සම්බන්ධවන්නේ. මාතෘකා කළ සූත්‍ර පාඨයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඒක ධර්ම පාළියේ සඳහන් වෙන නිතර භාවිතා කළ යුතු සූත්‍ර පාඨයක්. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති යතේදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ ආසේවිතං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති. මහණෙනි, යම් ධර්මයක් ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ලෙස පවත්නේද? එවැනි චිත්තේ සමාන අන් ධර්මයක් ඇත්තේ නැත. මහණෙනි, චිත්තය ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් මහත් අර්ථයක් ලෙස පවති. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. දැන් අපි සලකා බලමු මේ සූත්‍ර පාඨයේ අභ්‍යන්තරය. සැබවින්ම බුද්ධ ධර්මයේ පරමාර්ථය සිත දියුණු කිරීමනේ. සිත දියුණු කිරීමයි බුද්ධ ශාසනයේ පරමාර්ථය. සිතට මුල් තැන දීලායි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. මනෝ කුබ්බංගම ධම්මා ආදී බොහෝ තැන්වල සඳහන් වෙනවා කුසල අකුසල සෑම ධර්ම ස්වභාවයකට පුරෝගාමි වන්නේ සිතයි. සිත ප්‍රසන්න සිතින් යුතුව කරන්නේ කියන්නේ සිතන්නේ නම් ඉෂ්ට විපාක සැප විපාක ලැබෙන බවක්, සිත අප්‍රසන්නව කරන කියන සිතන දේ දුක් විපාක දෙන බවක් බොහෝ තැන්වල සඳහන්ව පවතිනවා. දැන් අපි සලකා බලන්නට ඕනේ අපේ සිතෙන් අපට ගන්න මොනතරම් ලැඩ කටයුතු තිබෙනවාද කියලා. අත්ත වශයෙන් මේ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා ආසේවිත භාවිත බහුලීකත කියන වචන තුනක්. ආසේවිත කියන්නේ යම්කිසි ධර්මයක් පළමුවෙන් පටන් ගැනීම. භාවිත කියන්නේ නැවත නැවත යෙදීම. බහුලීකත කියන්නේ බහුල වශයෙන් යෙදීම. සිත කියන ධර්මතාව ආසේවිත භාවිත බහුලීකත වශයෙන් පුරුදු කරගන්නා ලද්දේ නම් මහත් වූ අර්ථය කියන්නේ ස්වල්පාර්ථයක් නෙමෙයි මහත් වූ අර්ථයක් මහත් වූ ප්‍රයෝජනයක් මහත් වූ ආනිසංසයක් ලද හැකි බවයි. අපි සලකා බලමු සිත කියන එක අරූපී ධර්මයක් නේ. සිත කියන එක ඇහැට පේන දෙයක් නෙමෙයි. සිත දැනගත හැකි වන්නේ සිතින් ගන්න අරමුණු අනුවයි. කෙනෙක් සන්තෝෂයෙන් ඉඳමු. සන්තෝෂයෙන් ඉන්නකොට මුහුණ ලක්ෂණයිනේ. සිනාමුසු මුහුණක් දකින්න ලැබෙනවනේ. දුක්මුසු මුහුණක් කියලාවේ නැහැනේ. එතකොට ඔහුගේ ඉරියව් පැවැත්ම සකස් වුණේ සිත නිසා. අන්න සිත තේරුම් ගත්තේ කාරමුණක්. සිත කනගාටුවෙන් තියෙන වෙලාවේ මුහුණ අවලක්ෂණයිනේ. කනගාටු දායක මුහුණක්නේ පේන්නේ. එතකොට අපි අරමුණින් දැනගන්නවා මෙන්න සිත කනගාටු සහිත සිතක් බව. ඔය වාගේ අපට ලැබෙන අරමුණු තුළින් තමයි සිත මනගන්නට පුළුවන් වන්නේ. සරාග සිත, හීතරාග සිත, සදෝෂ සිත, හීත දෝෂ සිත, සමෝහ සිත, හීත මෝහ සිත ආදී මා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ 16 ආකාරයකට සිතේ අවස්ථා තේරුම් ගන්න උපදෙස් කියලා තියෙනවානේ. මෙන්න මේක නිසා සිතින් ගන්න අරමුණු තුලින් සිත අපට මනගන්න පුළුවන්. දැන් සමහර විට කෙනෙකුට යම් කෙනෙක් ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, ගුණ කියනවා. ඒ වෙලාවේ ඔහුගේ සිත ඉපිලී යනවා නම්, ඔහුගේ සිත ආඩම්බර වෙනවා නම්, ඔහුගේ සිත බලවත් ප්‍රමෝදයට පත් වෙනවා නම් තේරුම් ගන්න පුළුවන් අන්න ආසාවක්, අන්න මාන්නයක් ඒ හිතේ පහළ වුණා කියලා. යම් කිසි දෙයකින් ස්තුති කරන වෙලාවේ සැලෙන්නේ නැතුව, කම්පණය වන්නේ නැතුව, උදං වන්නේ නැතුව, අත්කොල සංගහන්නේ නැතුව, සාන්තව, තන්පත්ව, ඒට සවන් දීගෙන ඉන්න තරම් සමත්නම් අකම්පිතව, අන්නේ තනත්තාගේ සිත බොහොම සංසුන් සිතක් බව තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ අනුව සිතේ පැවතුම් අපි තේරුම් ගනිමු. එතකොට මේ සිත දියුණු කර ගැනීමට බුද්ධ ධර්මයේ තියෙන උපදේශ රාශියක්. එයින් ප්‍රධාන තැන ගන්නවා භාවනාව. භාවනාවේ තියෙන කොටස් දෙකක් සමත භාවනාව සහ විපස්සනා භාවනාව නමි. සමත කියන්නේ සංසිඳීමේ භාවනාව. විපස්සනා කියන්නේ අරමාත්‍යං ආબોධ කර ගැනීමේ භාවනාව. මේ භාවනාව භාවනාව කියන වචනේ බොහෝම ගරු කටයුතු වචනයක්. මේ ගරු කටයුතු වචනය අපි ආරක්ෂා කරගන්න වටිනවා. මණිකක් කියන මේ ද්‍රව්‍ය මණික කියන එක රත්නයක් නේ. මේක දැලි දූවිලි වැදෙන තැනක තියවොත් වරදක්. මේක හොඳ සුදුසු තැනක ගෞරවාන්විතව සබා ගත්තොත් මණික දීප්තිමත් දීර්ඝ කාලයක් පවතිනවනේ. ඒ වගේ තමයි භාවනාව කියන එක ගරු කටයුතු දෙයක්. දැන් බොහෝ සෙයින් මේ භාවනා කරනවා කියලා ප්‍රසිද්ධව කරන දේවල් තියෙනවා. එයින් සමාවේත භාවනා කියන වචනේ කාලේ කියන්නේ මාතික මාතා කියලා සැදහැවත් මව්කෙනේ ශික්ෂාපදයක්ම මම භාවනා කරනවා කියලා කියන්නත් අහන. උත්තරී මනුෂ්‍ය ධර්ම ශික්ෂාපදේ තියෙනවානේ අන්තමසෝ ශුන්‍යාගාරය අබිරමාමීති. මම විවේක තැනක ඉඳගෙන විවේකව එත දියුණු කරගන්නවා කියන්නවත් හැප නැහැ. ඒතරම් මේක ගරු කටයුතු දෙයක්. ඒකට කියන්න ඕනේ බොහෝ තැන්වල තියෙනවා සමන ධම්මං කරෝම. සමන ධම්මං කරෝමි. සමන ධම්මං කරොන්ති. මෙන්න හොඳ වචනයක්. මහානදම් පුරනවා. මහානදම් පුරමි. මහානදම් පුරනවා. මේ වාගේ වචනේ කපයි. එතකොට එයින් මහානදම් පුරනවා කියන එක මොකක්ද කියන එක විමසුවොත් තමයි තේරුම් ගන්න පුළුවන්. අර බුද්ධ කාලයේ හිටියන්නේ මාතික මාතා කියලා සදහවක් මව් කෙනෙක් එතුමියගේ ගම ආශ්‍රිතව ආරණ්‍ය සේනාසනයක් තරදුනා. ස්වාමීන් වහන්සේලා 69ක් වස්සසුවා. මේ ගමේ ඉන්දපාතේ යැපෙමින් භාවනා කළා. 1000ක් මේ මාතික මාතාව තමන්ගේ පිරිසත් එක්ක ගියා ආරණ්‍යයට. ස්වාමීන් වහන්සේලානේ චතුකාරී කීතිය. ගෙඩිය හැඳෙව්වාම තැන්තන් වලින් කුක්ෂවන් වලින් එහි මිහින් ස්වාමීන් වහන්සේලා පැමිණ තම සමාත නියමිත ආසනවල වාඩි වුණා. මේ මාතාව ගෙන ගිය ගිලන් ප්‍රසාදයේ පිළිගන්වල වැඳලා හවා ස්වාමින් වහන්සේ ආර්යයන් වහන්සේලා මොකද මේ තැන්තන් වල ඉඳලා ආවේ? එක්තැනක දකින්නේ නැත්තේ? ඉතින් ස්වාමින් වහන්සේලා කිව්වේ මෑණියනි අපි මේ මහන්දම් කරනවා. එතකොට මේ මෞතුමී බුද්ධිමන්ත නිසා හවා ස්වාමිනේ මහානදම් කරනවා කියන්නේ මොකක්ද? මෑණියනි අපේ මේ ශරීරයේ හේසා ලෝමා නකා දන්තා සච්චවාදි කොටස් 32ක් තියෙනවානේ. මේක පිළිකුල් වශයෙන් සහ ධාතු වශයෙන් සහ අසින වශයෙන් භාවනා නංගන. එතකොට මෞතුමී අනේ ස්වාමිනේ ඒක ස්වාමින් වහන්සේලාට විතරක් දෙකප ගිහ අපිට කැප නැන්ද? කැපම් පාටක් කරනවා නම් හොඳයි. අනේ ස්වාමිනේ මට කියලා දෙන්න. ස්වාමින් වහන්සේලා කියලා දුන්නා මේ කරන ඇති භාවනා කමඨාන කියලා දුන්නා. ඉතින් මෙතුමිය සතර පුරුදු කරපු කෙනෙක් නයි. එනිසා මෙතුමිය ගෙදර ගිහින් මේ දක්ෂින් සාකාර භාවනා වැඩුවා. එතුමියට පිළිකුල් වශයෙන් ධ්‍යාන ලැබුණා, අසින වශයෙන් ධ්‍යාන ලැබුණා, ධාතු මනසිකාරයෙන් විපස්සනාට හැරුණා. එතුමියට පුළුවන් වුණා සෝවාන්, සතරදාගාමි, අනාගාමි කියන මාර්ගඵල තුනක් අවබෝධ කරගන්න ලැබුණ අභිඥා බලසහිත. ඒ කියන්නේ පූර්වේ නිවාස අභිඥාව ලැබුණා. දිව්‍යං චක්ෂුර විඥානේ ලැබුණා. පරසිද්ධාන්නා චේතෝපණ්‍ය අභිඥාව ලැබුණා. ඒ වගේම දිව කන් නුවණ දිව ශ්‍රෝතස අභිඥා ලැබුණා. ඉරිදිවේද ලැබුණද කියලා නැහැ, ලැබෙන්න ඇති. එතකොට මේ නිසා ඒ මාතුමිය දැන් ස්වාමින් වහන්සේලාගේ සිත් බල බලා ස්වාමින් වහන්සේලාට ගැළපෙන අයුරින් සිව්පස්සේ ලැබෙන සැලසුවා. වැඩි කල් ගියේ නැහැ. ඒ මෞතුමියගේ උපකාර නිසා ස්වාමින් වහන්සේලා 69ම සෞඛ්‍යස නසා අරිහත්ත්වයට පත් වුණා. එයින් පැහැදිලි වෙනවා මේ භාවනාව කිනක කොච්චර ගරුත්වයෙන් ආරක්ෂා කළාද කියන වචන. මහානදම් කරනවා කියවා මිසක් අපි මේ භාවනා කරනවා කියුවේ නැහනේ. අන්න ඒක නිසා ගරු කටයුතු වචනයක්. දැන් අපි සලකා බලමු මේ භාවනාවේ අවස්ථා දෙක. සමත භාවනා, විපස්සනා භාවනා. සමත භාවනාවේ තේනවා මාත්‍රුකා 40ක්. අසින නමින් භාවනා 10ක්, අසුභ භාවනා 10ක්, අනුසති භාවනා 10ක්, ලක්ෂ්මජාර භාවනා 4ක්, අරූප භාවනා 4ක්, ආහාරයේ ප්‍රතිකූල සංඥා භාවනා 1ක්, ධාතු මනසිකාර භාවනා 1ක්. සියල්ල 40ක්. මේ 40න් කෙරෙනවා සිත සංසිඳවීම. කුමක්ද මේ සිත සංසිඳවීම කියන්නේ? අපේ සිත නිතරම අලු ගොඩකට ගලක් ගැසූ විටමින්, ජල සමයකට කැට කැබලෙට්ටක් කෝටු කැල්ලක් දැමූ විටමින්, ගහක් මුදුනක බැඳ කොඩියක් මෙන් නිතර සැලෙන ස්වභාවය, විසිරෙන ස්වභාවය ඇති. ඒ මොකද මේ සිත නිතරම බලාපොරොත්තු වෙන අසප හොයන්නේ. අත්යෙන් අත්යට පැන පැන යන්නේ මේ හිලා වඳුරු කනිසකුන් නිතරම රස මියුරු කලතුරු සොයසෙලා කොළදළු සොයසෙයා පණි පණි යනවා. ඒ වගේ මේ මැස්සු මේ කිදී සුවඳ මල් සොයසෙයා පියාසර කරන. ඒ වගේම මේ සිතේ ස්වභාවය සැප හොයන. ඇත්ත වශයෙන් සිත බොහෝම වාසනාවන්ත එක. මේ සැප හොයන සිතට නියම සැපයක් නැති නිසා ඒ තන විසිරි විසිරි පවතිනවා. ආවල් දේ හරිය කියලා තේරුම් ගන්න සිතට අරමුණක් නැති නිසා. එතකොට මෙන්න මේ නොසන්සුන්කම තුලින් අපේ සිත අඳුරු කරන ධර්මතා පහක් පහළ වෙනවා. ඒ වාට කියනවා පංච නීවරණ කියලා. මොනවද? කාමච්ඡන්ද නීවරණ. මේ පස්කම් සැප ගැන සිත සිතා සිටීම. ව්‍යාපාද නීවරණ. මේක නේක අරමුණ ගැන නුරුස්සන ගති ප්‍රතිගසෙත් පහළ කර ගැනීම. ඊන මිද්ද නීවරණ. ඇලිමැලි අසලදු අලස ගති හා මේ මන්දෝත්සාහී බව. උද්දච්ච කුක්කුච්ච නීවරණ. සිතේ විසිරියාම සහ පසුතැවිලි ගතිය. විචිකිච්ඡා නීවරණය. සිතේ සැකය සංකාව. මේ ගති පහ මේකට කියනවා පංච නීවරණ. මේවා එකක් හරි තේනවා නම් සිතේ නෑ සාන්ත බවක්. සිතේ සංසුන් බවක් නෑ. සිත බොහෝම අකර්මණ්‍යයි. අඳුරුයි. මෙන්න මේ තත්ත්වය තියෙන නිසා තමයි සිතේ සපක් නැත්තේ. ඒතකොට සමත භාවනාවෙන් කෙරෙන්නේ මෙන්න මේ පංච නීවරණ සිතෙන් දුමියයි පහ කිරීමයි උවක් කිරීමයි යටපත් කිරීමයි. එයින් ලැබෙන සංසිඳීමද කියනවා සමතහ කියලා. ඒක සම්මුති අරමුණකින් තමයි සිද්ධ වෙන්නේ. පරමාර්ථ අරමුණේ සමත කියන්නේ නැහැ. සම්මුති අරමුණේ තමයි සමත වශයෙන් සංසිඳීමට පත් වෙන්නේ. දස කසනි කියන්නේ සම්මුති අරමුණ. දස ආසුභ කියන්නේ සම්මුති අරමුණ. බ්‍රහ්ම විහාර කියන්නේ සම්මුති අරමුණ. හැබැයි මේ අනුසති භාවනා තුළින් දෙකක් පමණ සම්මුති අරමුණු තියෙන අනිත් අතම පරමාර්ථ අරමුණු ආරේ ප්‍රතික්කුල සංඥා ධාතු මනසිකාර දෙක පරමාර්ථ අරමුණු එවැගේම අරූප භාවනා හතරෙන් දෙකක් සම්මුති දෙකක් පරමාර්ථ පරමාර්ථ අරමුණු තියෙන ඔක්කොම 10යි ඒ පරමාර්ථ අරමුණු වලින් කියන්නේ රූපාවචර ධාන වැඩෙන කර්මස්ථාන හතලෙන් පරමාර්ථ අරමුණු 10ක් තියෙනවා ඒ වෙන ධ්‍යාන භාගයේ තියෙන්නේ උපචාර සමාධි වශයෙන් නිවන යටපත් වෙන සමාධි ලැබෙන. අනිත් ඉහෙම ධ්‍යාන භාගපත් වෙනවා. ප්‍රථම ධ්‍යාන ලැබෙන භාවනා තියෙනවා ප්‍රථම ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 11. අසුභ භාවනා 10යි ප්‍රතික්කුල මනසිකාර භාවනා. පළවෙනි දෙනි තුන්වෙනි ධ්‍යාන තුන බැගින් ලැබෙන භාවනා තුනක් තියෙනවා. මෙත්තා කරුණා මුදිතා. ආනාපාන සතියයි දසකසිනියයි කියන මේ 11න් පුළුවනි රූපාචර ධ්‍යාන සියල්ල උපදවන්න. උපේක්ෂා බ්‍රහ්ම විහරණින් රූපාචර හතරෙනි ධ්‍යානෙ උපදවන්න පුළුවන්. අරූප සමාපත්තියෙන් අරූප සමාපත්තිය වශයෙන් චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත සමාධිය. එතකොට මෙන්න මේ සමත භාවනා තුළින් පුදුමාකාර මානසික සංසිඳීමක් ලැබෙනවා. එපමණක් නෙමෙයි මනසට විශාල ආලෝකයක් ලැබෙනවා. දැන් දස කසින වැඩීමේදී කසින නිමිත්ත කියන ආලෝකය පුදුමාකාරයි. මේ ආලෝකය තමන් ඉන්නවා විතරන්නේ මේ සක්වලට දසදහස් සක්වලට කෙල ලක්ෂයක් සක්වලට අනන්ත සක්වලට උඩ යට සරස විහිදුවන්න පුළුවන්. එසේ විහිදුවන්න පුළුවන් ආලෝක සම්භාරයක් මේ කසින භාවනා තුළින් ලැබෙන. එවාගෙම ආනාපාන සතියේ ආලෝකයක් ලැබෙනවා ඒක සමාවක පමණයි ඈතට විහිදෙීමක් නෑ. හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට නම් දසදහස් සක්වල අනන්ත සක්වලට ඒ ප්‍රතිභාග නිමිත් ආලෝකයේ පැතිරෙන බව සඳහන් වෙනවා. දැන් අපි සලකා බලමු මේ භාවනා තුළින් අපට මොනතරම් සැනසුමක් ලබා ගන්න පුළුවන්ද කියන එක. මේ ලෝකයේ අපි බලාපොරොත්තු වෙන එකම දේ සැනසුමනි. වාඩි වෙන්න ඕනේ සැනසුමි. නැගිටින්න ඕනේ සැනසුමි. ආහාරය ගන්න ඕනේ සැනසුමි. ඇවිදින්න ඕනේ සැනසුමි. එවාගෙම කටයුතු කර්මාන්ත රාජකාරී කරන්න තියෙන්න ඕනේ සැනසුමි. මේ සැනසුම නැති නිසා තමයි හැම විටම අසහන කාර්යව බොහොම නොසන්සුන් බලෙන් කාලය ගෙවන්න සිද්ධ වෙන්නේ. මේ තත්ත්වයේ අපට යටපත් කරන්න තිබෙම පිළිවෙත තමයි නිල මුන්දරකින් ගන්න නැති ප්‍රවේණිය නොලැබෙන දස දිශාවේ කොතනකවත් සොයා ගන්න නැති සමාගයේ සිත තුලින් උපදවා ගන්න පුළුවන් ශක්ති විශේෂය. මේ සමාගයේ සිත තුල තමයි තියෙන්නේ. මේ සිත සංසුන් කරවා ගැනීම සඳහා නියම පිළිවෙත් මඟක් මේ භාවනා කිරීම ලැබෙන. කිනුතුන් අහලා තියෙනවා නේද? සාමාවතී රාජමහේසිකාව උදේනී රට කොසඹෑ නුවර උදේන රජුගේ රාජමහේසිකාව සාමාවතී මෙන්න ඇතුළු 500ක් දෙනා බෞද්ධයන් වුණානේ කුජ්ජුත්තරා උපාසිකාවගේ බණහලා මේ 500ක් දෙනා කෙරෙහි මාගන්ධීකන රාජමහේසිකාව ඒ රජුගේම තුන්වෙනි මහේසිකාව වෛර බැඳගත්තනේ බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන වෛරය නිසා මේ පිරිස කෙරෙහි වෛර බැඳගත්තා වාරේ බඳගෙන පුදුමාකාර උපක්‍රමයකින් රජිරුවන්ගේ චිත්ත සාමවතිය ඇතුළු පිරිසකදී බිඳෙවුවානේ ඒක දිග කතාවක් ඒ වෙන යන අපි දෙක කතාවක් ගන්නේ නැහැ ඒ කියන්නේ සාමවතියගේ මාලිගාවේ තියෙන රජතුමා පරිහරණය කරන දීනාව ඇතුළේ නයිපතියේ කංගල කියලා ඕකෙන් තමයි රජිරෝ මේ විසෝකදී බිඳෙවි රජිරුවන් හිත බිඳෙවි අන්තිමේ රජිරෝ කෝපාවිෂ්ඨ වෙලා රජෙ මිඳුලේ පේළියට මේ 500 හිතවල දහසක් බැලිත දුන්නක් හරගෙන විසිතෙව දීමන්ති තුඩ ඇති ඊතලයෙන් විද්දනේ 500 එකම ඊතලෙන් නරන්සයි විද්ද හැබැයි කුදුම දෙයක් වුණා එන්නේ භාවනාවෙන් ලබන්නේ තියෙන චිත්ත ශක්තිය සාමාවතේ තමන්ගේ මිතුරියන් 500ට කිව්වා සහෝදරී වරුනි අනුගාමී වෙන්න එපා බය වෙන්න එපා දුක් වෙන්න එපා ඥාන දෙන්න එපා මිත්‍රාදන්ද සාමාවතේට හොඳට පුළුවන් මෛත්‍රී භාවනාව. එය 500ට පුළුවන් මෛත්‍රී භාවනාව. සීල දෙනා එක හිතින් මෛත්‍රී රැඳවන්නේ. මේ මෛත්‍රී බලයෙන් හිතේ ශක්තිය කොච්චර පිහිටුණාද බලන්න. ඒ වෙලාවේ හජ්ජුරුවන් දුන්නේ ඇදගත් විතරයි ගස්සන්න බෑ. හජ්ජුරුවන්ගේ අක්පා සියල්ල ධර දඬු වුණා. හරියට සිටියන් රුවක් වාගේ වුණා. නැටි රුවක් වාගේ වුණා. රජුරෝ භීතයට පත් වෙලා දහඩිය මුගුරු වැගුරුණා. එක වෙලාවක් සමාපත්තියක් වාගේ මෛත්‍රී ධ්‍යාන වැඩෝ සාමාවතී මෛත්‍රී ධ්‍යානින් අවදි වෙලා මේ රජතුමාට තමම්ම කතා කළා. ඇයි රජුරෝ දාඩිය දාගෙන ඉන්නව අත්පා හොල්ලන්නේද? මේ විසව කිව්ව මහරජුරවන්ද බය හිතුණාද? එතකොට අය මෙන්න සිහියාවේ කතා කරන්නේ. එහෙමයි මට ලෝක බයක් ඇති වුණානේ. එහෙනම් මහරජුරේනි මගේ පියාණන් වහන්සේ සරණ යන්න. ඔබේ පියාද ජීවතුන් අතර නැහැ නේද? ඒ පියා නෙමෙයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ. මගේ පියාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවක ශිෂ්‍යාවක් මම. එතකොට මේ රජුරව දැන් හිත මුරුදු වුණා. අත්පා ලිහිල් වුණා. මේවා පැත්තකට වීස කළා සාමවතිගේ පාවැන්දනි. තමන්ගේ දිසෝගේ පාවැන්ද. ඉතින්නේ දේවයන් වහන්සේ මට නෙමෙයි වඳින්නේ. මම පියාණන් වහන්සේට වඳින්නේ. රජුරෝ මේ වෙලාවේ තමයි ලෝතුරා බුදු පියාණන් වහන්සේ සිහි කරලා තුන් සැරයක් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියා නමස්කාර කොට තෙරුවන් සරණයි. මේ මොන ආචාර්යයක්ද? අර සාමාවතිය ඇතුළු පිරිසේ හොඳට භාවනාව දිනු කළ තිබුණා. අන්න සිතා සේවිත භාවිත බෞලීකත වශයෙන් පුරුදු කරගත්ත නිසා මොනතරම් වැඩක් කරගන්න පුළුවන් වුණාද? ඒ කියන්නේ සිත දිනු කර ගැනීමත් මෛත්‍රියෙන් මොනතරම් පිහිටක් ලැබුණද? අන්තිමේමේ අදාන්ත රජතුමා සෝදාන්ත උනානේ. ඒකමලක් නෙමෙයි. ඒ මාගන්ධයේගේ ක්‍රියාකලාප සියල්ලම නවතින්නත් ඒක හේතු වුණා. රජුරු ඊට පස්සේ අනුන් එකේලම් බාරගත්තේ නැහැ. හැබැයි ඉතින් මේ පිරිසට කර්මීපාකයක් තිබුණා పూర్වේ. ඒක නිසා රජුරුවන් නැති වෙලාවක, උයනතිගේ වෙලාවක මාගන්ධයේගේ සුළු පියාලවා මේ සාමාජයලු පිරිස මාලිගා පිටින් වට කරලා ගිනිබත් කළා. ඒකකින් කර්මික විපාකයක් ලැබුවා. ආනන්තරීය කර්මයක් කරගත්ත මෙලොවම විපාක ලැබුණා. ඔය පින්නතුන් දන්නව නේද? රජගහනුවර සිටිය කුන්න සිටුවරයාගේ දියණිය උත්තරාව. මේ උත්තරාව 1015ක් විවේකාරගෙන සිටු පුත්‍රයාගෙන් විවේකාරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දුන්නා. ඒ කාලේ කහවණු 15000ක් ගෙවලා ශ්‍රීමාව තමයි තමන්ගේ ස්වාමියාට බාර දීලා හිටියේ. මේ ශ්‍රීමාව 14 දවසේ මතු මහන්තලා විඳගෙන බැලුවා. මේ උත්තරාව ඇතුළු පිරිස දැලි වැකුණු ඇඳුම් ඇඳගෙන මේ මුළු තැන්ගේ ගම් තිහි නැති දැක්. මෙතුමේ කීර්ෂාවක් ඇති වුණානේ. දාගෙන ආවා. ඇදෙල්ලා ආවේ දානේ සඳහා කැකෑරිමින් තිබුණු විශාල තෙල් හට්ටියක. මේ ගිනියම් වෙලා තියෙන තෙල් කිනිස්සා කරගෙන ඉෂට වැක්කිරුවානේ. මේ උත්තරාවගේ උත්තරාව හොඳට භාවනා දිනු කරපු උපාසිකාවා. මේ උත්තරාව සිනමාමියක කරන්න ලෑස්ති වෙනකොටම මෛත්‍රිය පටන් ගත්තා. මේ හැම වෙලාවෙම කරන්නේ මෛත්‍රිය තමයි. මේ දාන වියන්නේත් මෛත්‍රිය වඩවඩ. ඒ වගේම තමන්ගේ වත් පිළිවෙක් කරන්නේ මෛත්‍රිය වඩවඩ. මේ භාවනාවෙන් චිත දියුණු කරගන්න පුළුවන් වුණාම අතරක් නෑර පුළුවන්කම ලැබෙනවා භාවනා මනසිකාරයේකින් දවස ගෙවන්න. ඒක ඉතා වැදගත් දෙයක්. මේ භාවනාවෙන් චිත දියුණු කරගන්න පුළුවන් වන්නේ මෙහිමයි. අතරක් නෑර ඒ තමන්ගේ චිත්ත පරම්පරාව මෛත්‍රී චිත් පරම්පරාව බවට පමුණවාගන්න. අන්තිමේදී ඒ උත්තරාව මෛත්‍රිය වඩවඩා ඉන්නකොට ඉෂ මුදුනට මේ සැකෑරුණු තෙල් කිනිස වැක්කිරුවාම දහස්ක් වරක් කිසු සීතලම සීතල තෙලක් ඉෂේ වැක්කිරුවාගේ සිහිනෙලා ගියානි. පුදුමයි. ඒ කියන්නේ මේ ගිනියම් වෙච්ච තෙල සීතල වුණා. දෙවෙනි එක වක් කරන්න හදනකොට බැරි වුණා. දාසින් ඇවිල්ලා අල්ලගත්ත සිරිමාව. එතකොට මේ උත්තරාව මෛත්‍රී සිතින් අවදි වෙලා අර තමන්ගේ දාසින් වළක්වලා සිරිමාවට සමාව දුන්නා. පහෝදා සිරිමාව දානශාලාවට කැඳවලා එතුමියා කින්න දානේ පිළිගන්වන්න සලස්සලා බුදුබණ අස්සවලා සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරවා දෙන්න සමත් වුණා. මොන තරම් පුදුමද? භාවනාවෙන් සිතක් දියුණු කරගත්තාම කෙනෙකුට පමණක් නේ තවත් පැයක පිහිට වෙන්න පුළුවන් හැටි. මේ වාගේ එකක් මේ දහසක් දේ අපට අහන්න ලැබෙන. එනතුන් අහලා තියෙනවා නේද? බුද්ධ කාලේ සුබ්‍රහ්ම කියලා දිව්‍ය රාජයේ කෞතිසා භවනේ නන්දන වනයේක දහසක් දෙමඟනම් එක ගිහිල්ලා 500ක් දෙමඟනම් මල් නෙලනවා. 500ක් දෙමඟනම් මල් වඩම් ගොත ගොතා රජුරවන්ද පලන්දවනවා. මේ ගායනා ගීතිකා කියමින් ස්තුති කරමින් මහා පුදුම මේ උත්සවයක්. ඔය අතරතේ මේ දිව්‍ය රාජයාට 500ක් දෙනා දකින්නේ මේ මල් නෙලමින් හිටියේ 500ක් දෙමගනම් එක්කෙනෙක් වත්නේ. දිවසේන් බැලුවා මෙයාට කොහොමද ගියේ? ඔයවත් ගියා නෙමෙයි. ඒ මොහොතේම 500ෙම චුත වෙලා අවීකීමා නරකයේ ඉපදිලා. අපරාපරියේ අකුසල කර්මයක් එළඹ සිට 500ෙම අවීචී ඉපදිලා. මොනතරම් සාහසික සිද්ධියක්ද, භයානක සිද්ධියක්ද? දිව්‍ය ලෝකදල කෙලීම අවීචීට ගියේ. ඊළඟට බැලුවා සමන්තා ඉතිරි 500ටයි. ඉදිරියට නම් බැලුවම 17කින් හේ ඇත්තන්ඩත් යන්න කර්ම විපාක. දැන් දෙපැත්තකින් විශාල මානසික සංතාපයක් ඇති වුණා. ඒ කියන්නේ සිතේ පුදුමාකාර වේදනාවක් ඇති වුණා. දැන් මේක කියා ගන්න කෙනෙක් වෙන නෑ. අර 500ත් එක්කම ආව ලෝතුරා බුදු පියාණන් වහන්සේ ළඟ. ඇවිල්ලා ප්‍රශ්න ගාථාවක් කිව්වා. ස්වාමීනි, සිද්ධ වෙච්ච දේවල් ගැනයි, සිද්ධ වෙන්න තියෙන දේ ගැනයි අපේ සිත පැතිගෙන තියෙනවා. උත්‍රාශේතපත් වී තියෙනවා. ඒ වගේම කම්පණයටපත් වී තියෙනවා. අනේ ස්වාමීනි, මේ පැති ගැනීම උත්‍රාශේතපත් වීම කම්පණය සංසිඳවා ගන්න යම් පිළිවෙතක් ඇතුවත් අපට අවසන් ලැබේවා කියලා ගාථාවකින් කිව්වා. නිච්ඡං උත්‍රාස්මිදං චිත්තං නිච්ඡං උද්වේගමිදං මනෝ අනුප්පන්නේසු චිත්තම්මේසු අතෝ උප්පතිතේසු ච සච්චේ අත්ති අනුත්‍රාස්තං සම්මේ අක්ඛාහි කුච්චිතු. මේ සිද්ධ වෙච්ච දේ ගැනත් සිදු වෙන්න තියෙන දේ ගැනත් අපේ සිත නිතරම උත්‍රාස් වෙලා තියෙනවා, උද්විග්ග වෙලා තියෙනවා, බියටපත් වෙලා තියෙනවා. අනේ මේ සැටිගන්නේ නැති තැනක් තේනවා නම් පිළිවෙතක් තේනුනම් අපට අවසන් ලැබේවා. ඒ වෙලාවේ සරුවක් යන වාස දේශනා කළා බොහෝම වක්නා භාවනා ප්‍රතිසංයුක්ත ගාථා. නාඤ්ඤත්‍ර බොජ්ජංගා තපසා නාඤ්ඤත් ඉන්ද්‍රිය සම්වරා නාඤ්ඤත්‍ර සම්බ නිසංගා සොත්ථින් පස්සාමි පාණින. දිවිරාගේනි නාඤ්ඤත්‍ර බොජ්ජංගා බොජ්ජංගාත නෙවැදුව නාඤ්ඤත් ඉන්ද්‍රිය සම්වරා ඉන්ද්‍රිය සම්වරේ නෙවැදුව තපසා නාඤ්ඤත්‍ර සීල භා සීලවන්ත භාවයේ නෙවැදුව නාඤ්ඤත්‍ර සම්බ නිස්සංගා සියල්ල කෙරේ බැඳුම් අත් නැහැරියොත් සොත්ථින් පස්සාමි පාණිනං සත්‍යන්නේ සපක් නොදකින්නෙමි. බුද්ධංග නෙවැදුව සීලවන්ත භාවයේ නෙවැදුව ඉන්ද්‍රිය සංවරයේ නෙවැදුව සියල්ල කෙරේ ආශාවක් නැහැරියොත් සනසිල්ලක් නැහැ. සනසිල්ලක් ලබන්ට නම් කැට ගැනීමක් නැතු වෙන්න නම් බොජ්ජංග වඩන්න, සීලවන්ත වෙන්න, ඉන්ද්‍රිය සංවරය වඩන්න, සියල්ල කෙරේ බැඳීමක් හරින්න. මේ ධර්මතා හතරක්, ගුණ ධර්මතා හතරක් පහදා දෙමින් ගාථාව දේශුවා පමණයි මේ 500ක් දෙනා සහිත සුබ්‍රහ්මර දිව්‍ය රාජයා පුරාකෘත කුසලාන් භාවයේ මතු වීමෙන් සෝවාන් මඟඵල නිවන් අවබෝධ කරගත්තා. අන්න භාවනාවක් සුළු මොහොතකදී එතුමාට වැඩි ඡේදී. එනිසා භාවනාවේ සිට දියුණු කිරීම කියන එක අවුරුදු ගණන් නෙමෙයි. ඒක තත්පරයකින් විනාඩියකින් දියුණු කරගන්න පුළුවන්. මේ ගැන අපි සාවධාන වෙන්න ඕනේ. මේ සිට දියුණු කර ගැනීම පිළිවෙත් හා ගොඩාක් කාරණා තියෙනවා. අපි සලකා බලමු. දැන් අපේ සිත නිතරම සැප හොයනවා කියවනේ. ඒ කොයි විදිහේ සැපද? සැප જાති දෙකක් තියෙනවා. සාමිස සැපය, නිර්ආමිස සැපය. සාමිස සැපේ තමයි ඉන්ද්‍රියම් පිනවීම ලැබෙන අප්‍රුප්තිකර සැපය. හරියට විපාසර ලුණු දිය පානය කරන්න වගේ නොසන්සිඳෙන සැප මේ ආශාව තමයි සාමිස සැපය. ඒ කියන්නේ පස්කම් සැපය. නිරාමිස සැපේ නම් කුසල ධර්මයන් සම්බන්ධ දන් දෙමින්, සිල් රකිමින්, භාවනා කරමින් මානසික පිරිසුදු බව ලබමින් ඇතිකර ගන්න සැපයට කියනවා නිරාමිස සැපය. කෘෂ්ණා දෘෂ්ටියෙන් මිශ්‍ර නොව සැපයයි නිරාමිස සැපය. සාමිස කියන්නේ කෘෂ්ණා දෘෂ්ටි දෙක කර්මුණ වෙනවා. කෘෂ්ණා දෘෂ්ටි දෙකින් තොරවනා වූ එයින් මිශ්‍ර නොව සැපයට කියනවා නිරාමිස සැපය. මේ නිරාමිස සැපේ භාවනාවක් කරනකොට තමයි විශේෂයෙන් දැක ගන්න පුළුවන්. අර සඳහන් වෙනවානේ යතෝ යතෝ සම්මසති කංගානං උදයබ්බයං ලබති තීති පාමොජ්ජං අමසන්තං විජානිත. යම් යම් ප්‍රමණකින් සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකිනවනම් ඒ වෙලාවේ අමෘතය දකින්නා හා සමානව පුදුමාකාර සෝයක් මනසට ඇතිවෙනවා කියේ. ඒ ගැඹුරු තැන. නමුත් අපි සලකා බලන්නට ඕනේ අපේ සිත සහනශීලී සිතක්, සංසුන් සිතක් වාට ප්‍රමුණවා ගන්න භාවනාවක් උපයෝගී කරගන්න කොහොමද කියේ. සතර කමඨාන් කියා භාවනා හතරක් තියෙනවානේ. බුදු ගුණ, මෛත්‍රිය, අසුභ, මරණ සති. මේ බුදු ගුණ වඩන්න වඩන්න අපේ සිත වැඩෙනවා. කොහොමද වැඩෙන්නේ? ශ්‍රද්ධා ප්‍රඥා දෙක මුල් කොට ඇති බෝධිපාක්ෂ ධර්ම සම්භාරයක් ලැබෙනවා. බුදු ගුණ වඩන්න වඩන්න පුදුමාකාර මානසික සුවයක් ලැබෙනවා. ඒ වගේම සිහිනෙන් පවා බුදු ගුණ වඩන්නාට පුදුමාකාර දේවල් සතුටුදායක සුබ දේවල් දකින්න ලැබෙනවා. එතරම් පුදුම දෙයක් මේ බුදු ගුණ. සිනුතුන් අහලා තියෙනවා පෙර ඊට පෙර ධර්ම දේශනාවකදී කියුණ අපේ පූජනීය ආරණ්‍ය වාසී ලොකු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ අවුරුදු 60-70කට පෙර උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක බොහෝම කරිණ්‍ය ආරණ්‍ය සේනාසනයක දින රාහුලක් ඇති බොහෝම කලතුණා ප්‍රසාද නියුකාසුක මහත්මිය අවින් ඉස්සරහට යන්නා. අහුව ස්වාමීන් වහන්සේලා මුණගැ කින් ආගත සති භාවනාව ආනාපාන සති භාවනාව එවාගෙම මරණානුසති භාවනා සතිපට්ඨාන භාවනාවන් වඩනවා. එතකොට මේ උපාසකතුමා කිව්ව ස්වාමීන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟින්න කාලේ තමන්ගේ සුදුසු කර්මස්ථානයක් ඉල්ලාගෙන ඒකනේ වඩන්නේ. දැන් පිරිනිවන් පෑවට පස්සේ එහෙම කරන්නේ. පිරිනිවන් පෑවට පස්සේ බුදුගුණ ජීවමානයිනේ ඉතිපිසෝ ගාථාව 1021ක් ඇතුළත ලක්ෂ වාරයක් භවනා කරනකොට බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියට වඩින. ඒ වෙලාවේ ගෞරව සම්ප්‍රයුක්තව වැඳලා තමාට නියමිත කමසහන් ලබා ගත යුතුයි. තමාගේ චරිතයට අදාළ කර්මස්ථානයට උඩ ලැබෙන. ඒ භවනානේ වඩන්න ඕනේ ස්වාමින් වහන්සේ. එතකොට වරදින්නේ නැහනේ. එතකොට අතරමං වන්නේ නැහනේ කියලා මේ සින්වතා ප්‍රකාශ කළා. ස්වාමීන් වහන්සේ බොහෝම සතුටින් එක බාරගෙන සින්දපාති වැදියා. උපාසකතුමා ආරණ්‍යයට ඇතුළු වෙන හැටියට ගියා. ගමට ගිහින් ස්වාමීන් වහන්සේලා සින්දපාති ලබාගෙන දායක පින්නතුන්ගෙන් ඇසුවා, "මේ උපාසක මහත්මිය කාරණෙට ගියයි, කවුද මෙන්න මෙහිමයි හැඩරුව?" ඒ ගම්වාසීන් කෝ ඒ වගේ කෙනෙක් මේ පලාසකවත් නේ. ආපසු ආරණ්‍යයට වැදියාම ඒත් නේ. කවුරුත් නේ. මේ කවුද? සැබවින්ම ආර්ය දේවතාව කෙනෙක්. සිල්වත් උත්තමයන් වහන්සේලාට පිහිටරෙනවානේ මඟපාදා දෙනවානේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා තවත් බොහෝ දිනකට කියලා මේ පිළිවෙත වැඩුවා. 100ට 100ක් සාර්ථකයි. බුදුගුණ 21 දවසක් ඇතුළත වඩනකොට 75,000 80,000 පමණ පිරෙනකොට මෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ මැවි පේනවා තමයි. හැබැයි පස් දිනකොට පමණම පැනිල් කියනවා මට කිව්වා එක්කෙනෙකුටවත් දරුණා කමතහන් ගන්නද. හේතුව මේකයි. අර දර්ශනීය බුද්ධ රූපයේ පේනකොට උතුරාණ ප්‍රසාද නිසා සාදුකාර දෙවෙම. පෙරලි පෙරලි වඳිනු. ඒකෝට අතුරු දහන් වෙනවා. ඒක මනෝ මනා සිහියෙන් මනා නුවණින් සමාදෙන් නොබිඳ හිතින් ඕනේ ලබා ගන්න. ඉතින් මේින්ද බහැඳිලි වෙනවා. මේ බුදුගුණ භාවනා කරන කොටත් පුදුමාකාර ප්‍රතිඵල ලැබෙන හැටි. අද වුණත් ඕනෙම භාවනා කරන කෙනෙකු බියකට දැටි ගැනීමකට එවාගෙම නිරාශ්‍රාද භවකටපත් වුණා නම් කරන්නේ තියෙන බුදුගුණ. බුදුගුණ වඩනකොට වඩනකොට ඒ හිතේ තියෙන ශ්‍රද්ධාව වැඩි වීම නිසා පුදුමාකාර සහනය, පුදුමාකාර අත්දැකීමක් ලැබෙනවා. භාවනා කමතන් නොනවත්වාම දිනු කරගන්න ශක්තිය ලැබෙනවා. කින්නි තුන් දන්නවනේ. දැන් අර මෙත්තානිසංස සූත්‍රයේ තියෙන 11 මහානිසංසය. සැපෙන් නිදා ගන්නවා. සැපෙන් අවදි වෙනවා. නපුරුසින නොදකින්නවා. එවාගෙම මිනිස්යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියෝ රැක ගන්නවා. වාසවිස අවියාවද ගිනි ඉපත්ති වලකිනවා. මුහුණේ වර්ණයේ පහපත් වෙනවා. හිත සමාධිමත් වෙනවා. හැම කටයුත්තක සිහියෙන් යුක්ත වෙන්න සමත් වෙනවා. මරණ අසන්න මොහොතේ පවා මනස සිහිනුනින් යුක්ත වෙනවා. ආයු කෙලවර බඹලෝක දෙනවා. මේ ඔක්කොම හිත දියුණු කිරීමෙන්නේ මේවා මිල මුදල් වලින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අද කාලේ කොච්චරවත් නිින්දක් නැති අය ප්‍රතිකාර ගන්නවා. ඒ සියල්ලට වඩා සාර්ථක ප්‍රතිකාරයක් ලැබෙනවා මෛත්‍රිය. මෛත්‍රිය වැඩුවා නම් සාසතෙන් නිදා ගන්න පුළුවන්. දෙවි ඇවිල්ලා ආරක්ෂා කරන මෞපියන් වාගේ අත්හදා බලන්න. ඕනෑම විපත්දායක අවස්ථාවකදී මෛත්‍රී භාවනා පුරුදු කරනකොට ඒ මොහොතේ මේ ඥානිසංස දකින්න පුළුවන්කම තියෙනවා. යම්කිසි විහාරස්ථානයකට ඇතුල් වෙන්න ඉස්සර වෙලා තමන්ගේ සිත මෛත්‍රියෙන් පුරවා ගන්න ඕන. මම වෛර නොවේමි, තරහ නොවේමි, ඉදුක් නිරෝගී වේමි, සුවපත් වේමි. මාමින් මේ සේනාසනයේ මේ විහාරස්ථානයේ ඉද්දෙන් අහසේන දෙවිදේවතා මණ්ඩුල්ලේ වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, ඉදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී පූජනීය ස්වාමින් වහන්සේලා වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, ඉදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ විහාරස්ථාන වාසී සත්කරු පින්නතුන් උපාසක පින්නතුන් වෛරණ වේත්වා සරහණ වේත්වා නිදුක් නිරෝගී වේත්වා සුවපත් වේත්වා මේ විහාරස්ථාන වාසී සීල සත්‍යෝ සීලු ප්‍රාණීහු සීලු භූතයෝ සීලු කුජ්ජලයෝ සීලු ආත්භාවයත්ෝ සීලු ස්ත්‍රීහු සීලු පුරුෂයෝ සීලු ආර්යෝ සීලු අනාර්යෝ සීලු දෙවියෝ සීලු මිනිස්සුයෝ සීලු විනිපාතික සත්‍යයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා. ඒ විහාරස්ථානය ඇතුළු වෙනකොටම තමන්ගේ සිත නිවාගරණ ඇතුළුනේ. ඉතින් මේ වැඩේ ඉන්න ගරු ස්වාමීන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙනවා. ඉන්නේ කපකරු පින්නතුන්ගේ කරුණාව සහයෝගය ලැබෙනවා. එන යන සදහතුන්ගේ අනුකම්පාව සහයෝගය ලැබෙනවා. ආරක්ෂක දෙවිදේවතා මණ්ඩලගේ ආරක්ෂා නිරතුරුව ලැබෙනවා. මේවා මිලමුදල් වලින් නිමින් ලැබෙන්නේ. ඒ සම්පල් ලැබුණේ අර සතියක් වියදම් නොකර මිච්ඡිත පැතිරවීමෙන්නේ. එතර දිග වේලාවක් නැතත් නිදුක් නිරෝගී සුවපත් වේවා කියන වචන මාත්‍රේ අනි සිහි කිරීමෙන් ඒ ආනිසංස ලැබෙනවා. යම් කිසි රාජකාරී කරන මධ්‍යස්ථානයකට ආසනයක අතුල් වෙන ඉස්සර ඒ ස්ථානෙ ඉද්දෙන් ඉන්න අහසේ දෙවියන්ට ඒ ස්ථානයේ භාර ප්‍රධාන නිලධාරීන්ට සේවක සේවිකා දීන්ට එන යන සමටත් අර වාගේ එකියෙන් හරි මිච්ඡිත පවත්ලා අතුල් වෙනකොට ඒ තමන්ගේ රාජකාරියේ නිරුපද්‍රවත්වය සිදු කරගන්න පුළුවන්. ඒක අපේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම දීව දාල උපදේශයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා නම් දේශනා පටන් ගන්න ඉස්සර ශ්‍රාවක පිරිස සියලු දෙනාට අසීමිත මෛත්‍රිය වඩලා තමයි දේශනා පටන් ගන්නේ. ඒක භික්ෂුන් වහන්සේලාටත් සියලු දේශකයන් වහන්සේලාටත් අදිෂ්ඨාන කොටගෙනම පැවැත්ව උපදේශයක් හැටියට දේශනා කරලා තියෙනවා අන්ධක වින්ද සූත්‍රය. එතකොට මෙන්න මේක නිසා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වැනි භාවනා ක්‍රම අත්හදා තබා ගැනීමෙන් ඒ වෙලාවට පුදුමාකාර අනුසස් ලබා ගන්න පුළුවන්. දැන් සමහර විට තමන් බලාපොරොත්තු වෙනට වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ භාවනාවෙන් සිත දියුණු කර ගැනීම නිසා. එනිසා බෞද්ධයන් වශයෙන්, බෞද්ධයන් පමණක් නෙවෙයි අබෞද්ධයන් වශයෙන් උත් භාවනා ක්‍රම ගැන වඩා උනන්දුවක් ඇති වුණොත් අපට මිලමුදල් වලින් කළ නැහැකි පුදුමාකාර ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ භාවනා සම්බන්ධ වැඩිපුර කරුණු අපි ඉගෙන ගන්නට ඕනේ. දැන් අපි සලකා බලමු ආනාපාන සතියේ කෙටියෙන්. ආනාපාන සතියේ වැඩිම පුදුමාකාර අනුසස්කයෙන්ද සිත දියුණු කර ගැනීමට ප්‍රයෝගී වෙන බොහොම සරල භාවනාවක්. සමහර විට අධ්‍යාපනයේ ලබන ශිසු දරුවෝ මේ සම්බන්ධව යෙදෙනවා නම් පුදුමාකාර ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාඩමට පළමුවෙන් වේලාසනින් අවදි වෙලා අඩුගාන විනාඩි 10ක් තරම් කෙටි වේලාවක් අස්හාස ප්‍රාස්හාස අරමුණේ සිහිය පිහිටුවා ගන්න. එයින් සිද්ධ වෙන්නේ විසිරණ චිත එක්පාසු කරන්න පුරු වීමයි. විසිරණ චිත එක්පාසු වීම නිසා කරන පාඩම ධාරණී වෙනවා. කරන පාඩමේ අර්ථය පැහැදිලිව වැටහෙනවා. ඉතින් මොනතරම් වටිනාදයක්ද යම් කිසි වේලාවක අන්තියක පාඩම් කරන වෙලාව, නැත්නම් ලිපියක් ලියන වෙලාව, රචනාවක් කරන වෙලාව, ගණනක් හදන වෙලාව, මොනවා හරි දෙයක් කරන්න පටන් ගන්නකොට විනාඩි භාගයක් හරි ආස්වාස ප්‍රාස්වාස අරමුණේ සිහිය පිහිටුවාගෙන පටන් ගන්නවා නම් ඒ කාරණේ බොහොම සාර්ථක සංසුන්ව එවාගෙම निराකූලව නිවැරදිව කරන්න පුළුවන්. නිදා ගැනීමත් එහෙම නිදා ගන්න ඉස්සර ආස්වාස ප්‍රාස්වාස අරමුණේ විනාඩියක් දෙකක් සම්පත් කරගෙන සිට ඉඳාගත්ත නම් මුළු නිින්දම සපදාක නිින්දක් බාටපත් වෙනවා. මේ සිත සංවර කර ගැනීම. මේ වගේම යම් කිසි කෙනෙක් තමාට දෝෂාරෝපණය කරනවා. මේ දෝෂාරෝපණය කරන වෙලාවේ තමන්ගේ සිත සංසුන් කරගන්න ආනාපාන සතිය වැදගත් වෙනවා. ආනාපාන සතියේ සිහිය පිහිටුවාගත්තම දෝෂාරෝපණය ඇහෙන්නේ නැහැ. පින්තුන් අහලා ඇතිනේ අර දීග භානක අබේ කියන මහා ස්වාමීන් වහන්සේ ආරි වංශ දේශනාවක් පැවැත්වුවා තිස්ස මහා රාමී. ඒ කාලේ අද වගේ නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ දහස් ගණන් ලක්ෂ ගණන් එකතු වෙනවා බණ අහන්න. මොකද මේ ආරි වංශ දේශනා කලාතුරකින් අහන්න ලැබෙන්නේ පුරු රාත්‍රියේම අතරක් නැර පැවැත්වෙන දේශනාවක්. ඉතින් එදා අවිත් හිටිය මහේ ශාක්‍ය සංඝේස්තර ස්වාමීන් වහන්සේලා පහ බණ අහන්න. විශාල සංඝ පිරිසක් නිහිටිය බණ අහන්න. උදේ පාන්දර ධර්ම දේශනාව නිමවා පිටත් වුණා දීගභාන කාලේ ස්වාමීන් වහන්සේ. ඊට මුලින් ඉස්සරහන් යනවා වැඩිහිටි හාමුදුරනම. අද යොදුනක් මාන්නේ මේ දේශකයන් වහන්සේට බැන බැන ගියානි. අද යොදුනක් මාසෙ බැන බැන ගියා. මේ ඉස්සරහන් යන්නේ. ඊළඟටම තමයි අභේ ස්වාමීන් වහන්සේ වඩින්නේ. ඉතින් අනේ යොදුනක් අද යොදුනක් කියන්නේ ගව් දෙකක්නේ. ගව් දෙකක්. අද කාලේ හැටියට 75ක් තරම් දුර. ආගමනීය මෙහෙමකින් දෙමන් සංධියකින් දෙපැත්තට වඩින්න තියෙනවා. දේශකයන් වාසික පැත්තකට වඩනවා. අර බණිමින් ගිය ලොකු ස්වාමීන් වාසික පැත්තකට වඩිනවා. මේ වඩින්න පළමුවෙන් හැරෙන්න පළමුවෙන් මේ ධර්ම සත්‍යක දීගමාන කබේ ස්වාමීන් වහන්සේ අර බණ බණ ගිය ස්වාමීන් වහන්සේට බොහෝම ගෞරවයෙන් පාළල වැඳනි. වැඳල කිව්වා ස්වාමීන් මම මේ පැත්තටයි වඩින්නේ. මේක දැක්කම මේ දීගමානක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විහාරස්ථානියට වැඩියාට පස්සේ වැඳලා හවා ස්වාමීනි මේ අඩෝදුණක් මානේ බැන බැන අර ලොකු ස්වාමීන් වහන්සේ කොහොමද ස්වාමීනි පා අල්ලලා වැන්නේ. ඒතකොට මේ ධර්ම කතික ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ ඇවැත්නි මට ඇහුනේ නෑනේ. මගේ පියවරකින්වත් කමටාට මිදුනේ නෑනේ. එනිසානේ මට මැහුණ නැති නිසා මම වැන්නේ. ඉතින් මොනතරම් පුදුමද භාවනාවකින් හිත පුරුදු කරගත්තාම මුණකරන් සනසුමක්ද අරහාම් දුරංගිත කොච්චර නිමින් නැද්ද උනාසේ බැන බැන ආවයන්ක ශීර්ෂාවකින් අන්තිමේදී හිත නිවිලා හිත සංසුම් බවකින් තමන්ගේ විහාරස්ථානෙට වඩින්න ඇත්තේ මේ දේශක ස්වාමීන් වහන්සේට බිනක් වක්හානි නොවේ අර භාවනාව හිත පුරුදු කරගත්ත නිසානේ අපේ ලංකාවේ තියා මහා සංඝරක්කිත කියලා සම්භාවනීය ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 60ක් උපසම්පදායෙන් තොටවස් 80ක් 90ක් වෙන්න පුළුවන්. අපවත් වෙන්න ඕනේ මෙන්න වෙලාවේ උපස්ථායකයන් වහන්සේ හව ස්වාමීනි, අරිහත්යේ පත්ුනේ කාදද ස්වාමීනි. මරණාසන්න මොහොතේ ආහන්න කැපයිනේ කියන්නත් පුළුවන්. ඉතින් මේ ගරු ස්වාමීන් වහන්සේ කියන ඇවැත්නි මං රහත් වෙන්නේ නැහැ. මගේ බලාපොරොත්තුව මෛත්‍රී බුදු සාසනේ රහත් වෙන්නයි පැවිදි වෙලා. අනේ ස්වාමීනි ඔබ වහන්සේ රහත් කියලා පුරු ලංකා ප්‍රසිද්ධයි. දැන් ඔන්න අවසාන ගෞරව දක්වන්න 12 යොදුණක් මානේ සෙනඟ රැස් වෙලා. ඉතින් ඒසා විශාල පිරිසකට උභාංශයේ පුතුජනම අපවත් වුණා කියලා දැනගත්තොත් ඉතිරිසාරයක් එනවනේ. එහෙනම් එවත්නි මගේ ඇඟ ටිකක් දෙලින් කරලා හාන්සි කරලා ඔය එළියට වඩින්න මට විවේක දෙන්න ටික වෙලාවක්. ඒ විදිහට කළා. සක්වර ගානයි ගත්තෝනේ. මේ උත්සමයන් වහන්සේ රහත් වුණා. අසරුසනක් ගහලා කැඳේව ඇතුළට උපස්ථායකයන් වහන්සේ. ඌව දැන් මම රහත් වුණා. අනේ ස්වාමිනී මේ නැගිටි ගන්නත් බැරි වෙලාවේ රහත් වුණා කියන එක මහා දුෂ්කර සිද්ධියක් නේද කාර්යයක් නේද? නෑ ඇවැත්නි ඒක නෙමෙයි. මං උපසම්පදාවනේ මේ අවුරුදු 60 කට ඉස්සෙල්ලානේ උපසම්පදා මාලකේ පටන් අද වෙනතුරු මගේ පියවරකින්වත් භාවනා කමඨාන බිඳුනේ නෑ. ඒකයි ආශ්චර්ය දුෂ්කර දෙය. මේ විදිහට කියලා උන්වහන්සේ සංඝ පිරිසට අනුශාසනා කරලා අරිහත්යෙන් සමසේසී වෙලා පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ශිෂ්‍ය භාගිනිය සංඝරක්කිත ස්වාමීන් වහන්සේ උපසම්පදායෙන් 55 වෙනි වසරේදී ඔය වගේම අවසාන මොහොතේ රහත් වුණා. ඉතින් මේ කත්තේ කොහොමද සිද්ධ වුනේ? භාවනා පුරුදු කර ගැනීමෙන්නේ. මේ වාගේ කක් දෙකක් නෙමෙයි අපට අහන්න දකින්න කියවන්න ලැබිලා තියෙනවා. සිය දහස් ගණන් කරුණු භාවනාවෙන් මෙලොව වශයෙන්ම ලබා ගත හැකි අනුශාසනාසියක්. ඒ නිසා අපි ගෞරවයෙන් ආරාධනා කරන ගිහි පැවිදි සෑම සත්පුරුෂකමන්ට භාවනාවෙන් නිම ඵල නෙලා ගන්නට ඕනේ. වෙනත් බාහිර වැඩ කොතෙකුත් අපට තියෙනවා. ඒ හැම කටයුත්තක්ම භාවනාවෙන් කරන්න පුරුදු වුණා නම් අපට කොයි වෙලාවකවත් කිස්සුනා කියලා අපසු කනගාටු වෙන්න පසුතැවෙන දෙයක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ හැම කටයුත්තකදීම යෝනිසෝ මනසිකාරයේ අනුරූපව භාවනාවක් හිතේ පුරුදු කර ගැනීමයි. ඉන්නතුන් අහලා තියෙනවා නේද අර ගිරාස කෙනෙක් භාවනා කරලා ජයග්‍රහණ ඇති. ඒ කියන්නේ බුද්ධ කාලේ කම්මාස ධම්ම කියන නියංගම් ප්‍රදේශේ කුරුණාට, ධම්මජූතලේ කුරුණාට අද කාලේ දිල්ලිය ප්‍රදේශයේ එක්තරා මෙහෙණින් වහන්සේලාගේ ආශ්‍රමයක නළුවෙකුගේ ගිරාස කෙනෙක් කමතක වෙලා ගියානේ. මේ ගිරාස කටවට මිනිස් බසින් කතා කරන්න පුරුදු වී තිබුණා. මෙහෙණින් වහන්සේලා මේ ගිරාස කටව හදාගත්තා. නමක් තිබ බුද්ධ රක්ෂිත. ඉතින් මේ බුද්ධ රාජ්‍යයට සංගීෂ්ඨරයන් වහන්සේ කිව්වේ බුද්ධ රාජ්‍යයට අප ළඟ ආශ්‍රයෙන්න කොට පැවිද්දන් ළඟ ආශ්‍රයෙන්න නිකන් ඉඳේ ප්‍රාදාරුව භාවනාවක් කරන්න ඕනේ. ඔබට ගැඹුරු භාවනාවක් කරන්න බැහැනේ. මේ සමංගේ ශරීරය ඇටසකිල්ලක් කියලා හිතන්නේ. ඇටසකිල්ලක් බව හිතාගෙන අට්ටිය අට්ටිය අට්ටිය කියමින් ඉඳ. මේකයි උපදේශය. ඉතින් මේ වෙලාවේ මේ ග්‍රාහකයා මේක පාඩම් කරගෙන අස්සක් උඩට ගියත්, කොරණක් උඩට ගියත්, වහලයක් උඩට ගියත් හැම වෙලාවෙම අක්කී අක්කී අක්කී කියමින් ඉන්නවා. අන්න දැන් හිත එතනත් වගේ සතාගේ හිත අක්කී කියන සංඥාවෙන් කුරුදු වුණා. 1000ක් උදේ හිර අවවතපමින් කොරණක් ආගේ ඉන්නකොට සකුණාගේ කියන උකුස්සෙක් ඇවිල්ලා මේ ග්‍රාහකයා දැහැගත්තා. මේක සාමාන්‍ය දෙන වාසලේ දැකලා අත්කොල සංගාලා මේ උකුස්සා බිය ගන්නවලා ග්‍රාහකයා මුදවා ගත්තා. දාගෙන සාතු කරන ඇසුවා බුද්ධ රක්ෂිත මේ උපසා දාගෙන එනකොට මොකද දරු හිතුනේ ආර්යාවිනි මට හිතුණා ඇට සැකිල්ලක් විසින් ඇට සැකිල්ලක් දාගෙන යනවා පොතන කාලෙ මේ ඇට සැකිල්ල විසිරෙනවා සාදු සාදු බුද්ධ රක්ෂිතය මේ ජීවිතේ මඟපල නිවන් ලැබුණක් මතු අනාගතේ නිවන් දකින්ද මේකම ඇති මේකම භාවනා කරන්න මේ කුමක්ද අර ගිනහකටට බයක් නැති නෝනේ අර හිත භාවනාන් පුරුදු කරගත්ත නිසානේ මේ ළඟදී අපේ භාවනා නියෝගයේ සදහවත් මහත්මියක් අත්දැකීමක් කිව්වා. මේ අප්‍රේල් මාසේ අකුණු කුපරනවානේ. එතුමා භාවනායේදී ඉන්නකොට එක පාට ගිනි පොලයක් අරමුණු වුණාලු. ගිනි පොලයක් අරමුණු වුණා හිතේ භාවනාවට. එතුමා භාවනාවෙන් ඉන්නවා සමාපත්තියෙන් වගේ. ස්වල්ප වේලාවකින් නැගිට්ටා. නැගිට්ලා බලනකොට ගෙදරට අකුණක් කුපරලා ගෙදර වහල් කැඩිලා. එතුමාට කිසියම් ගාණක් නැහැ අනෙක් ගෙදර කවුරුත් කම්පණයට පත් වෙලා. එතුම දන්නේ නැ මේ කුමක්ද හිතේ අකම්පිත බවක් ඇති වුනේ භාවනාවෙන් දිනු වෙච්ච නිසානේ මේවා කවුදගෙන දෙන්නේ භාවනාවෙන් හිත පුරුදු කිරීමේ ආනිසංස වශයෙන් නිසා භාවනාව කියන එක සාඋතුම් සම්පත්තියක් පිළිවෙත මේ පිළිවෙත අපි අනුගමනය කරමු ඒ පිළිවෙත අනුගමනය කරන අතරේ සාදුරට නිවැරදිව කමඨාන් දෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමු මේ දේශොදු සුභාවනා කමඨාන් ගැන සාකච්ඡා කළ ආභෝධයක් ලබා ගනිමු. එසේ ආභෝධය ලබා ගනිමින් මේ භාවනා මනසිකාරය දිනපතාම අවධෝතන පටන් නිින්දට යනතුරු අතරක් නෑර පුරුදු කර ගනිමු. උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න පුළුවන් මම අද බුදුගුණ භාවනාවෙන් කාලය ගෙවන්නේ. මම අද මෛත්‍රී භාවනාවෙන්, මම අද කරුණා භාවනාවෙන්, මම අද මුදිතා භාවනාවෙන්, මම අද උපේක්ෂා භාවනාවෙන් මං අද පිළිකුල් භාවනාවේ මං කරණීය මෙත්ත සූත්‍ර භාවනාවේ මම අද මරණානුසති භාවනාවේ මම අද අනිත්‍ය සංඥා භාවනාවේ තම අදිෂ්ඨාන කරගන්නවා අදිෂ්ඨාන කරගෙන යන්නේ හැම වෙතම යටත්‍රිසෙන් ශරීරෙ ප්‍රතිජාගන කටවල දෙපාවා භාවනා කරන්න අපි පුරුදු වෙමු එසේ පුරුදු වෙනකොට පුදුමාකාර මානසික වින්දනයක් ලබන්න දිනපතා පුළුවන් වෙනවා අකම්පිතියක් ඇති වෙනවා තරහ යන අරමුණේ තරහ නොවී යනවා බිය වෙන අරමුණේ බියක් ඇති ගැනීමක් නැතුව සහනයක් ලැබෙනවා ආශාවල් ඇති වෙන රාග සහිත සිතිවිලියක් වෙන අරමුණේ හිත වීතරාගීව පවත්වා ගන්න පුළුවන් වෙනවා ශෝක වෙන අරමුණේ ශෝක නොවී ඉන්න පුළුවන් වෙනවා ඔය වාගේ අනේකානිසංස එදිනදා වින්දනය කරමින් ජීවිත සම්පත්තිය ලබා ගන්න පුළුවන් වෙනවා ඒ වගේම ඒ සම්පත්තිය තවත් හැට මඟ පාදා දෙමින් උපකාර වීම බුදුසසුනේ චිරස්ථිතී පිණිස පවතිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළානි මහා පරිනිබ්බාන සූත්‍රය හිමේච සුබද්ද භික්ඛූ සම්මා විහෙරයුං අසුඤ්ඤෝ ලෝකය අරහන්තේහි යස්සේ සුබද්දරේ මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ සම්මා විහෙරණින් වෙසෙත්නම් ලොව රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිව්වේ තමන් සීලයක් රකින්නවා නම් තවත් ආද සීලවන්ත වෙන්න උපකාර වෙනවා තමන් සමථ භාවනාවක් කරනවා නම් තවත් ආද සමථ භාවනා කරන්න උපකාර වෙනවා උපදෙස් දෙනවා ධෛර්ය දෙනවා. තමන් විපස්සනා වඩනවා නම් තවත් ආදී විපස්සනා වඩන්න උපකාර වෙනවා. තමන් ධ්‍යානයක් ලබාගෙන තියෙනවා නම් තමන් ලබාගත් බව නොකියා අන්‍යයන්ට ධ්‍යාන ලැබෙන්න උපකාර වෙනවා. තමන් අභිඥාවක් ලබාගත් නම් අන්‍යයන්ට අභිඥාව ලබා ගන්න උපකාර වෙනවා. මේ විදිහට තමන් ලබා ගන්න උතුම් ධාර්මික ඉරාමිස ධර්ම සත්‍යය තවත් ආදී බෙදා දෙමින් බුදුසසුනේ චිරස්ථිතිය සලසාලන්න පුළුවන්. මෙන්න මේක නිසා මින් ලැබෙන මානසික සුවේ තමන්ට දෙවියන් සහිත සමස්ත ලෝකයාට හිත සුව පිණිස බෙදා දෙන්න පුළුවන් උතුම් රසවත්යක් වෙනවා නිසා මේ භාවනා මාර්ග අපි අනුගමනය කරන්න ඕනේ සෑමදාම අපි භාවනා ගැන කතා කරනවා භාවනා ප්‍රතිඵල ලබා ගන්නැත්තෝ බොහොම ඉන්නවා තව තවත් ලංකා දීපේ භාවනා මනසිකාරයන් ප්‍රතිඵල ලබා ගන්න වාසනාවන්තව වැඩි වැඩියෙන් පහළ වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාවට වඩා ථේරවාද බෞද්ධ රටවල් වශයෙන් බුරුම රට, තායි රට වැනි රටවල බොහෝම භාවනා දියුණු කරගත් ගිහිපැයක බෞද්ධයෝ ඉන්නවා. අපේ ලංකාව ඉස්සර ඇඟිල්ල දෙකල කියන්න බැරි තරම් ආර්යයන් වහන්සේ අධිගමලාභීන් වහන්සේලා හිටියා. ඉදිරි අනාගතෙත් එසේම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන අතරේ මේ අතුතුම් විසක් පුන් බොහෝ දෙනේ නිමිත්තෙන් හෝ විසක් සතියේ නිමිත්තෙන් ප්‍රවැත්තන මේ උතුම් ධර්ම දේශනා තුළින් අපි මේ වර්ෂයේ පුරා භාවනා මනසිකාරයෙන් රටේ තියෙන අසහනකාරී තත්ත්වයන්ද සංසිඳවාගෙන ලොවට සැනසුමක් උදාපත් කරගනිමින් ආධ්‍යාත්මික සංතානයේ අභිවෘද්ධිය සඳහා භාවනා කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. ඒ භාවනා තුළින් මඟඵල නිවන් සුව සාක්ෂාත් කරගත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනේ සමකල්ල්‍යපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා. අපටත් අපේ ජීවිත කාලය තුළදී අප්‍රමාදව සමථ උපාසනා භාවනා මාර්ගයේ අභිවෘද්ධියට ගමනට යොමු කරගෙන මෙලොව වශයෙන් කායික මානසික සනසිල්ල විඳිමින් සාම්ප්‍රදායික වශයෙන් ස්වර්ග සම්පත්තියට සුදුසු සම්බාටපත් වෙමින් අතරක් ඥාන සත්‍යස් බෝධිපාක්ෂි ධර්මයන් වඩමින් දෙලව ජයගනි කෙලවර බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවී සනසේ වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තරාමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයමී අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ.